කරකාගු බැලුවා එබි ඉමදුනුවන් ඔබගේ කඳුලින් තෙගි ඊයේ දවාලේ අපගේ ලුවේ ආශා ගඟුල් මමමයි කිදාහු ඔය දැත ගන්නේ ආශා විශාලයි ඉවසීම හීනයි දෙදෙනා දිනෙකු ඔබගේ කඳුලින් පිඟි ඊයේ දවාලේ අපගේ ලුවේ ආශා ගඟුල් ඔබගේ කඳුලින් පිඟී